ප්‍රශ්න දැන් නම් ප්‍රශ්න තියෙන්න ඕන. තේරුම් ගිය ප්‍රශ්න විසඳයි. හැබැයි ලේසියෙන් තේරෙන්නේ නැහැ ඔය කියන. පටිච්ච සමුප්පාදේ හරි ගැඹුරුයි කියන්නේ නිකන් නෙවෙයි. නිකන් වචන ගොඩක් නෙවෙයි ඒක. අර්ථය දකින්න ඕන ගොඩක්. මේ ලෝකේ හැම දෙයක්ම සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඔය ධර්මතාවය දැක්කොත් විතරයි ලෝකෙන් එතර වෙන්න පුළුවන් වෙන්නේ. ලෝකය කියන්නේ අජ්ජත් බහිද්ද. නේද? ඒවයින් එතර වීමකට මේ යන්න තියෙන්නේ. ඒවා තියාගෙන ලෝකෙන් එතර වීමක් නෙවෙයි. රූපං උපාදාය අස්මීති හෝති නානුපාදාය. රූපං කියන්නේ මොනවාද? ඇස, රූප, කන, ශබ්ද. අජත්ත බහිද්ද දෙක නේද රූපස්කන්ධයට දාන්නේ. වැඩේ තියෙන්නේ ඔක ඇසුරු වුණොත් මම වෙමි. ඇසුරු නොකරගෙන නෙවෙයි. රූපං උපාදාය අස්මීති හෝති නානුපාදාය. එහෙනම් ඒ රූපේ සංකත බව, පටිච්ච සමුප්පන්න බව හඳුර ගන්නවා. රූපේ කිව්වහම ඇසයි රූපයි, කනයි ශබ්දයි, නාසයයි ගන්ධයයි. ඒවා සංකත බව, පටිච්ච සමුප්පන්න බව දකින්නවා. ඒ වගේම ඒක ප්‍රත්‍ය ගැන බලනකොට අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක තේරුම් ගන්නත් වෙනවා. අවිද්‍යා කර්ම තණ්හා ආහාර ඔහොම ගොඩක් කතා කළාට කතා නොකරන එක තමයි මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් කතා කරනවා. ඉතින් අතීත අවිද්‍යාවක් ගැන, මේ මොහතේ විද්‍යාව ගැන නෙමෙයි. අපි තේරුම් ගන්න ඕනේ බුදුහාමුදුරුවෝ පෙන්නේ අතීතයට ගිහින් නිරුද්ධ කරන එක නෙමෙයි. නේද? අනාගතයේදීකුත් නෙමෙයි. මේ මොහතේ පච්චුප්පන්න යෝ ධම්මං පප්පපත්ත විපස්සති. වර්තමානයේ ධර්මතාවයක් තියෙනා නම් එතන එතන විදර්ශනය කරන්න, ඇත්ත දකින්න. තත් වර්තමාන ධර්මතාවයේ තමයි පස්සේ. පස්සේ කියනකොට රූපස්කන්ධයේ තියෙන අජ්ජත් බහිද්ද දෙකේ නේද? විඥානෙත් තියෙනවා. විඥානෙන්නේ දැනගන්නේ. නේද? රූපක් තියෙනවා, විඥානෙත් තියෙනවා. නාම ටික නැද්ද ඒතකොට? විඥානෙට රූප ගැන දැනගන්න පුළුවන්ද නාම නැතුව? බැහැ. නාම ධර්ම වලින් තමයි ওই ටික දැනුවත් කරන්නේ. නේද? හිත මනවා හරි දැනගන්නේ නාම ධර්ම හරහා. ඒක හැම හිතකම අනිවාර්යෙන් අර සබ්බචිත්ත සාධාරණ චෛතසික ටික තියෙනවා නේද? පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ජීවිත ඉන්ද්‍රිය ඒකග්ගතාව. දැන් ඔය කියනකොට මේ වචන දැනගන්න ඕන කියලා හිතන්නේ පානේ මම ඔබ දන්නේ නෑනේ. නොදන්නව නම් ලේසි. දන්න අයට තමයි මේක අමාරු. අන්කේ දන්න අයගේ දෘෂ්ටි ටික කඩන එකයි අමාරු. ධර්මයේ කියා දෙන එක නෙවෙයි. ඔයගොල්ලෝ දන්න ටික, ඔයගොල්ලෝ දන්න ටික බොරුයි කියලා පෙන්නන එකයි අමාරුව. ඒක දැක්කොත් තමයි දහම දකින්නේ. නැත්නම් අර දන්න දෙයට ගලපන්න යනවා. ඔය කියන්නේත් මේකනේ, ඔය කියන්නේත් මේකනේ. මම දහම පෙන්නේ. එතකොට මම පැහැදිලිව කියනවා මේ කියන්නේ ඇති වෙලා නැති වෙන එක නන් නෙවෙයි. ඒක ලෝකෙටයි ති. මොකද ඇති වෙන්න කලින් තිබුණේ නැහැ. ඇති වුණාම තියෙනවා. ආයේ නැහැ. ඔකට කියන්නේ නැත ඇත නැත. නැත ඇත නැත. බුදුහාමුදුරුවෝ කියා දීපුවා නෙවෙයි ඒවා. බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරපුවා. නැත ඇත නැත. නේද? උච්ඡේද සාස්වත උච්ඡේද. පටිච්චසමුප්පන්න දකිනකොට අත්ති කියන එකක් නැහැ, නත්ති කියන එකක් නැහැ. පිහිටන්නේ ලෝක සමුදයං කෝකච්ඡාන යථා භූතං සම්‍යක් පඤ්ඤාය පස්සතු. ලෝක සමුදය සම්‍යක් ප්‍රඥාවෙන් දැක්කොත් යාලෝකේ නැක්ති තා මේ ලෝකේ නැහැයි කියන මතයක් තිබුණා නම් ඒක පිහිටන්නේ නැහැ සමුදය දකින්න හට ගන්න හැටි දකින්න. ඕක නිරෝධං කෝකච්ඡාන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතු. නිරෝධේ නැහැටි සම්මප්පඤ්ඤාය යථා භූත ස්වභාවය දැක්කොත් මේ ලෝකේ ඇත්ත කියන එකක් කතා කරන්නේත් නැහැ. යා ලෝකේ අත්තිකා සානහෝති. ඇත්ත නැත කතා යෙදෙන්නේ කාටද? පටිච්ච සමුප්පන්න බව දකින්න කෙනාට. පටිච්ච සමුප්පන්න බව දකින්න කෙනාට ඇත නැත කතා යෙදෙන්නේ නැහැ. ඇති වෙලා නැති වෙන කතා යෙදෙන්නේ නැහැ පටිච්ච සමුප්පාය දෙයක්කන. හරි. සබ්දය කියනකොට සබ්ද කොහෙද තියෙන්නේ? එළියෙන් ආපු සබ්දය නේද? එතකොට ඒක දැනගත්ත කොහොමද? ඇසීම නිසා. ඇසීම ගැන කල්පනා කරන්න ගිහින්. කල්පනා කරන්න ගිහින් දැනගත්තු ඒවා එළියද තියෙන්නේ? හිතෙන් හදන ඒවාද? හිතෙන් හදන ඒවා. හිතෙන් හදන ඒවා එළිය කියලා විශ්වාස කරන්නේ අර බල්ලගේ මානසිකත්වේ නේද? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ඇත්ත ඇති හිතේ නොදන්න ගමට නේද? වතුරේ බල්ලෝ හදනවා. බල්ලා නම් මොඩයි, අපි මොඩ නෑ. හිතෙන් හදපු දේ එළිය තියෙනවා කියනකොට නේද? ତତେ මේ ආයතන පිරිසිඳ දකින්න හිතෙන් කළා නම් ඒක හිත ඇතුලේ. ධම්ම කියන්නේ මනසෙම නිර්මාණයක්, මනෝමේදයක්. මන ධම්ම මනෝ විඤ්ඤාණ. මනසෙන් හදපු දේ මනසෙන් දැනගෙන. ඕතායේ එළියෙන් පනවන්න ගියොත් අර බල්ලගේ මානසිකත්වේ. හිතෙන් දැනගත්තු දෙයක් එළියේ තියෙනවා කියන්නේ බල්ලගේ මානසිකත්වෙ එච්චරයි. හරිත වැරදිද කතාවක් අපිට වැඩන්නේ. ලෝකෙට අහු වුණා. ලෝකෙට අයිති මානසිකත්වෙ. බල්ලගේ මානසිකත්වෙ කියන්නේ ලෝකෙට අයිති මානසිකත්වෙ. සසරේ යන මානසිකත්වෙ. සසරෙන් එතර වෙන පැත්ත නෙවෙයි නේද? සංකත බව කියන්නේ ඉතින් හේතුපත්ත්‍ය හේතු ටික අඳුර ගන්නවා. හේතුපත්ත්‍ය මොනවද කියලා අඳුර ගන්නවා. එතකොට අපිට කිසිම දෙයක් ගැන කතා කරන්න බෑ හේතුපත්ත්‍යයෙන් තොරව. සබ්ද ගැන කතා කරන්න බෑ හේතුපත්ත්‍යයෙන් තොරව. හේවණල්ල ගැන කතා කරන්න බෑ ඉතුරු හේතු ටික නැතුව. ඒ සිහිතන්නේ. එතකොට හේතුපත්ත්‍ය අඳුර ගන්න කියලා සමුදය දකින්න කියලා හැම එකෙම කියන්නේ නේද? පංච උපාදානස්කන්ධේම සමුදය දකින්න. සමුදය දකිනකොට තමයි සමුදය දැක්කොත් විතරයි පටිච්ච සමුප්පාදයක් දකින්න පුළුවන්. ඒක සමුදය දකිනකොට නුවණ එනවා. ඔය සමුදය යෙදෙනකන් ඵලයේ තියෙන්නේ. ඒ සමුදය යෙදුන් නැත්තම් ඵලයක් ගැන කතා කරන්න බෑ. උපදින්නේ නෑ. නූපදින ස්වභාවය. අජත්ත ඔව් එහෙම දෙකක් තියෙනවා. මොකද දැන් අපිට හිතෙනවා දැන් මම බලාගෙන යනකොට බාහිරයක් නෑ, ඔක්කොම මේ හිතෙන් තමයි හදලා තියෙන්නේ. ඒත් මේ සේරම අජත්තයි නේද කියලා හිතෙනවා. දැන් ඔය දැනගන්න ස්වභාවය කද්දේ කෑ ගහන්නේ මගේ කෝල්ලෙක් නම් තමයි මගේ දන්නේ. දැන් කුරුල්ලා එහෙ ඉන්නවා කියනකොට මම දැනගත්තා නේද? ඒ දැනගත්තු දේ විඥානේ ඒක ඒ දැන ගැනීම කොහෙද තියෙන්නේ? බාහිරේද? මනසෙන් නැත්තම් හිතෙන් දැනගත්තා නේද? ඒ හිත තියෙන්නේ බාහිරේ නම් වෙන්න බෑ නේ. නෑ සමහර විට එහෙමත් හිතෙනවා ඒ දැනගන්න තැන දැන් අපි අරිසිමලේ ගැන කතා කරනකොට හිත එහෙ ගිහින් කියලා හිතනවා. රුවන්වැලි සෑය ගැන කතා කරනකොට හිත එහෙ ගිහින් කියලා හිතෙන්න පුළුවන්. හිත බාහිරේද? දෙවියන් ඉන්න කුරුල්ලෙක් ගැන දැනගන්නකොට හිත එතෙන්ට ගිහින්ද? නැත්තම් හිත මෙතනද? කයේ නේද? කය කියන්නේ මොකටද? අජත්ත ආයතන ටිකට තමයි කය කියන්නේ. නේද? අසකනනාසය දිව ශරීරේ. එහෙම නැත්තම් හිතෙන් හදලා එළියෙන් තියපු එකකට නේද ශරීරය කියන්නේ. දැන් ওই දර්ශනයේ කෙරෙන අයට තමයි ඒවා. ඈ දැන් අර අපි කකුල රිදෙනවා කියලා දැනගත්තේ කොහමද? කාය ආයතනෙයි මන ආයතනෙයි. කාය ආයතනෙන් දුන්නේ දැනීම විතරයි. නේද? මන ආයතනෙන් හිතලානේ කකුලක් හැදුවේ. ඒ හිතෙන් හදපු දෙය නේ එළියේ ශරීරයක් බවට පත් කළේ. ඒතර ඒකත් අවිද්‍යාවෙන් පනවපු එකක් නේද? ඒ හිත තියන්නේ ඒකේ නේද? ඒ වතුරේ ඉන්න බල්ලගේ තමයි හිත තියෙන්නේ කිව්වා වගේ වැඩක් කරේ. අජත්ත කයට අයිතිද හිත, බහිද්දයකට අයිතිද හිත? දෙකම පනවගත්තු ඒවා, දෙකම පටිච්ච සමුප්පන්න. ඔවා තියෙන්නේ කොහෙද හොයන්න යන්න එපා. මේ තියෙන ටික පිරිසිඳ දකින්නකො එතකොට මෝඩකමෙන් හිතන ඒවා දුරු වෙයි නේද? මේ හිත තියෙන්නේ කොහෙද කියලා හො හොයනවට හොඳයි අපි හිත තියනවා කියපු තැන් වල ඇත්ත දකින්න. බාහිරෙත් ඇත්ත දකින්න, අජ්ජත්ෙත් ඇත්ත දකින්න. ඒ දෙක පටිච්ච සමුප්පන්නයි කියලා දැක්ක දවසට ඒවා පිහිටන්නේ නෑ. මේ ඇතිකල්ලි මේ වේ අවිද්‍යාව තියෙනකන් ඕවා තියෙනවා. අවිද්‍යාව නැති දවසට ඒ පිටන්නේ නිරෝධයි. මේ නිරෝධය සාක්ෂාත් කරන්න තේරුම් ගන්න. අපිට තියෙන අවිද්‍යාව මොකද්ද? දැන් අජ්ජත්ත තියනා නම් බහිද්ද තියනා නම් ඉතින් අර වතුරේ බල්ලෝ හදලා ඒවා ඇත්ත කියලා පිළි අරන්. ඒක අවිද්‍යාව මොකද්ද කියලා නෙමෙයි, මේ මොඩකම පෙන්වලා දෙන්නකො. අවිද්‍යාව දුරු වෙනකොට තමයි අවිද්‍යාව තිබුණ තැන අහු වෙන්නේ. දැන් බල්ලා අවිද්‍යාව ඉන්නා කියලා බල්ලා දන්නවද? නෑ. අවිද්‍යාව දුරු වෙන මනසට අපිට තමයි තේින්නේ බල්ලා මොඩකමට වතුරේ බල්ලෙක් හදලා. ඒ අපේ මොඩකම තියෙනකන් අපිට මොඩකම පේන්නේ නෑ. මොඩකමෙන් එළියට ගියාම ප්‍රඥාව පහළ වුණහම පෙයි අපේ අවිද්‍යාව තිබුණ තැන. දැනට දහමෙන් ගන්න තියෙනවා. ඒතරට අජත්ත ආයතන බහිද්ද ආයතන පැනෙවුවා නම් ඔන්න අවිද්‍යාව යෙදිලා. අපි හිතාගෙන හිටියොත් නෑ නෑ ඇහැ තියෙන්නම ඕන, රූප තියෙන්නම ඕන, ඒ නිසායි මේ විඥානේ. අවිද්‍යාවෙන් හිතනකොට අවිද්‍යාව කොහෙද කියලා පේන්නේ නෑ. ලෝකයට අහු වෙලා හිතනකොට, ලෝකෙන් එතෙර වෙනකොට පේයි යන්න මේ අවිද්‍යාවෙන් මෙච්චර කල් ලෝවා පනෝගත්තන්. ඒවා හැදුන හැටි හෙව්වනේ මේ මොනවයින්ද හෙව්වේ? රූප කලාප වලින්, සුබ්දාස්ඨකෙන්, වතුරේ බල්ල හැදුන හැටි හෙව්වනේ. මේ පටවියාපෝ තේජෝ ආයෙ වලින් හැදිලා තියෙනේ රූප කලාප ගොඩක්, චිත්තක්ෂණ 17යි, අරවා මේවා 8 20 රූපයි දෙරම හෙව්වනේ නේද? විද්‍යාව නැත්තම් මේ කතා කරන දෙයක් නැහැ. ඔව්. මේක විද්‍යාව නැත්තම් බණ අහන්න බෑ, බණ අහන්න ඕනත් නැහැ. නෑ, අවිද්‍යාව නැත්තම් රහත් වෙලා මේ හරි සම්මාදිට්ඨිය ඇති කරගන්න නම් මේවා අහන්න වෙනවා. අවිද්‍යාව ඉන්න කෙනාට මේකෙන් එහා දෙයක් තියනවා කියලා දැනගන්න බණක් අහන්න වෙනවා. කියන්නේ බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙක්ගේ දහම ඕන වෙන්නේ ඒක. සර්වත්‍ත්‍යා ඥාණයෙන් දැකලා අවබෝධ කරලා ඇත්ත ඇති හැටිම දැකලා නිදේශනා කරා. ඒකයි ඒක ක්ෂණ සම්පත්තියක් කියන්නේ, ඒක අහන්න ලැබෙන එක. තනියෙන් හිතා ගන්න බෑ මේක. සෝතාපන්න වෙන්න නම් අවශ්‍යයි මේවා. සද්ධර්ම ශ්‍රවණය අනිවාර්යයි. ඔව් ඉතින් Tamanට පුළුවන් නම් තනියෙන් පසේ බුදු කෙනෙක්වත් වෙලා ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේ කාලේ නම් බෑ එහෙම. ඒකයි දැන් කර මං අහන්නේම දැන් මුස්ලිම් කෙනෙක් දකින අනිත්‍ය නම් Taman දකින්නේ මේ බුදු දහමක් අහලා තේරුම් අරන්ද. ඉතින් සෝවන් වුණා නම් ඒක අන්‍ය සාසනයක සෝවන් වීමක් නෙවෙයි බුදු දහමේක නන්නේ. නුවණින් දකිනවා. කවුරුත් කිව්වට මේ Taman මුලා වෙලා හරියන්නේ නැහැ. නුවණින් දකින්න පටිච්ච සමුප්පාදේ දැක්කද චතුරාර්ය සත්‍ය දැක්කද? නේද? හා? ඔව් ආයතන පිරිසිඳ දකින්නම කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා නිවන විදිහක් නැහැ කියලා. ඊළඟට ලෝකේ බාහිරෙන් හොයලා හොයන්නත් බෑ Taman තුලින්ම හොයන්න කියලා කියනවානේ. නේද? ධර්මයේ මූලික කරුණු වලට ගලපන්න. ඒකල වරදින්න විදිහක් නැහැ. රූපය පිරිසිඳ දකින්නම ඕන. රූපය විතරක් නෙමෙයි අපි එතනින් පටන් ගන්න ඕන. ඊළඟට වේදනාව, සංඥා, සංකාර, විඥාන ඒ පහම දකින්න දෙනවා. ඒක ඔය පහම දකින්න මේ ආයතන දැක්කම හරි. ඇයි ආයතනයක් වැඩ කරනකොටනේ ඔය පහට ගන්න? නේද? කොට ඒ හටගත්ත රූපය හටගත්ත වේදනාව නැත්නම් ඔය හටගත්ත පංච උපාදානස්කන්ධ කොහෙද තියෙන්නේ? එළියේද Taman ළඟද? බහිද්දේවයිද අජ්ජත්තේවයිද ඔබ තියෙන්නේ? මතක තියාගන්න Taman ළඟ කියන්නේ දෘෂ්ටියකින් නะ. තාම අජ්ජත්තට අහු වෙලා. බහිද්දට අහු වුණා වගේම අජ්ජත්තට අහු වෙලා. ඒක අජ්ජත්ත වහිද්ද දෙකම සංකතයි පටිච්ච සමුප්පන්නයි බව දැක්කනම් ওই කතාව කියන්න බෑ. ඒ අජ්ජත්ත තියනවා කියලා පිළි අරන්නේ අජ්ජත්ත තියනවා කියන්නේ. ඒ දෙක නැති වුණොත් සක්කාය දිට්ඨියට ඉන්න තැනක් නෑ. ඒක සක්කාය දිට්ඨිය නැති කරපු මම නෙමෙයි. සක්කාය දිට්ඨියට පිහිටන්න බැරි වෙනවා. සක්කාය දිට්ඨියට පිහිටන්න බැරි වෙනවා. එතකොට සක්කාය දිට්ඨිය නැති කරපු මම ඉතුරු වෙන්නේ නැහැ. දැන් සෝවන් වුණා වගේ. අපෝතේනකට සක්කාය දිට්ඨියට පිටින්න බැරි වෙනවා මිසක් සක්කාය දිට්ඨිය නැති කරපු මම ඉතුරු වෙන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ සක්කාය දිට්ඨිය නැති කරපු මම ඉන්නවා. දැන් බලන්න කොච්චර මෝඩ සමන්ත කියලා. දැන් පටිච්ච සමුප්පාදය දකිනකොට සක්කාය දිට්ඨියට පිටින්න බැරි වෙනවා. කොහෙද පිටින්නේ? මේ ටිකල්හි නෙවෙයි මේ නැත්තම් මේ වෙන්නේ නැහැ. ධර්මතාවය. ඒක ධහම දකින්නවා කියන්නේ පටිච්ච සමුප්පාදය දකින්න. ඔක නෙවෙයි සමාධියෙන් ඉඳන් මොනවා හරි දකින්නවා නෙවෙයි. ප්‍රඥාව. මේ අස්තරගෙන ඉද්දි පුළුවන් ප්‍රඥාව පහළ කරගන්න. අස්වාගෙන ඉද්දි පුළුවන් ප්‍රඥාව පහළ කරගන්න. බැයි සමාධියෙන් පෙන්නන දේවල්ට මුලා වුණොත් ප්‍රඥාව නම් එන්නේ නැහැ. ඒවා කවදාවත් මාර්ගඵල වෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය එකමයි ආර්ය ශ්‍රාංගික මාර්ගය. ඒක සම්මා දිට්ඨිය කියනකොට හැමතිස්සෙම අර සමුදයයි නිරෝධයයි එක්ක යන්න තියෙන ගමනක්. ත්‍රූපං ත්‍රූපස් සමුදය ත්‍රූපස් සත්තංගම. අපේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ නැහැ තාම නේද? ඉන්නවද අධිවචන සම්ප්‍රස්සේ කටිය සම්ත? මම තාම පස්සේ ගැන කියන්නේ. මම පස්සේ ගැන දැනගත්තොත් තමයි ඒකේ විස්තර කියන්න පුළුවන්. දැන් පටිග කියන්නේ මොකද්ද? ගැටෙනවා. ගැටෙන ගතිය. නේද? ගැටෙන්නේ මොනවද? රූප රූපද නාම නාමද? රූප රූපනේ ගැටෙන්නේ රූප රූපනේ. දැන් ඇහැ රූපයක්ද? ඔව්. ඇහැට අරමුණ රූප රූපද? ඔව්. ඒතර රූප රූප ගැටෙනවා පටිග නේද? දැන් හිතෙන් මොකක් හරි හිතනකොට ගැටෙනවද? නෑ ඒ නාම නාම නේද? හිත ඇතුලේනේ අල්ලන්න පුළුවන් රූප නෙවෙයි නේද? පටිගයක් ගැන කතා කරන්න පුළුවන්. එතකොට ඇහ කන නාසය දිව ශරීරයට එළියෙන් තියෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ගැන නේද පටිගය? ඒක මුලාව දැන් ලෝකෙට අයිති මට්ටමේදී ඇහෙන් රූප දැකලා ස්පර්ශය හට ගන්න පුළුවන් නේද? එහෙනම් ඒක පටිග පැත්තෙන් ඇවිල්ලා තියෙනවා. ගැටිය කනේ ශබ්ද ගැටිලා ඇහෙනවා, පටිගයක් නේද? ඒක පටන් ගන්න පැත්ත පටිග පැත්තෙන් පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්න එකපාරට මතක් වෙනව මොකක් හරි. දැන් ගැටුණද නැහැ. මේ හිත ඇතුලේ නාම නාම සිද්ධියක් නේද? ඒක අධිවචනය. අධිවචන. වචන මාත්‍රයක් විතරයි ඈ. සකස් කරපු වචන මාත්‍ර ආදි වචන. හරි. ඒක ආදි වචනෙන් පටන් අරන් පස්සයක් වෙන්නත් පුළුවන්, පටිගෙන් පටන් අරන් පස්සයක් වෙන්නත් පුළුවන්. තේරෙනවද? අපි දැන් හිතන්න මේ ලණුවකින් මොකක් හරි රෙදි ගලක් ගැට ගන්නවා කියලා. හරි. පිටියේ කණුවයි ගහකයි ගැට ගන්නවා ලණුව. ඒ ගැටේ ගහන්න දෙවිදිහක් තියෙනවා. ඉස්සෙල්ලා කණුවේ ගැට ගහලා ගිහින් ගහේ ගැට ගහන්නත් පුළුවන්. ගහේ ගැට ගහලා ඇවිල්ලා කණුවේ ගැට ගහන්නත් පුළුවන්. ගැට ගැහුවට පස්සේ කියන්න පුළුවන්ද දැන් කොයි කොයි විදිහටද උපකප් තියන්නේ? නෑ. දැන් ගැට ගැහුවා කියන්නේ පස්සේ. පස්සේ තියෙන්න පුළුවන් දෙආකාරයක් තියෙනවා. අදි වචනෙන් පස්සේ හට ගන්නත් පුළුවන්, පටිගෙන් පස්සේ හට ගන්නත් පුළුවන්. පස්සේ පස්සේමයි. තින්නම් සංගති පස්සේ. ඒක පස්සේ තියෙනවා, රූපත් තියෙනවා, නාමත් තියෙනවා නේද? දැන් අපි තේරුම් ගන්න දැන් හිතෙන් හදන ඒවා එළියෙන් තියලා නේද? ගැට ගහලා නේද? හිතෙන් දැනගන්න ඒවා බාහිර දේවල් කරලා නේද? එතකොට මේ හිතෙන් හදන නාම ටික රූපවලට ගැට ගහලා. ඒ ගැට ගැසීමමයි පස්සේ. ඒකයි පස්සේ මත ඉඳන් මොනව කතා කළත් ලෝකෙට අහුවෙලා මුලා වෙලා. පස්සපච්චය. කවුරු හරි මතක් කරි කියනකොට ඒක ධර්මයේද නැද්ද, ලෝකෝත්තර ධර්මද නැද්ද කියලා බලන්න හරි ලේසි. මේ ලෝකෙට ගැට ගහලාද නැද්ද? හිතෙන් අදපු දේ බාහිරෙන් තියලාද නැද්ද? වතුර බල්ලෙක් හදලාද නැද්ද? වතුර බල්ලා හැදුවා කියන්නේ හිතේ හදපු බල්ලා බාහිර රූපයකට සම්බන්ධ කළානේ. නාමයයි රූපයයි ගැට ගැහුවා. ඒ නාම රූප ගැටේට තමයි පස්සේ කියන්නේ. අපි ජීවත් වෙන්නේ නාම රූප ගැට ගහගෙන. මේ දැනගන්න තීරයටම එළියේ තියෙන රූප. ලෝකෙට අයිති, බාහිරය තියෙන. අපිට නුවණක් නැහැ මේ හිතෙන් හදන දේ හිත දැනගන්නයි කියලා. අපිට ඔක්කොටම තේරුම් තියෙන්නේ බාහිර ලෝකෙන්. හයි, නාම රූප ගැටේට අහු වෙලා. හරි. ඒ රූප කියනකොට අජ්ජත් බහිද්ද දෙක නේද? තවෝනේ නාම වලින් ගැට ගහලා හදපු රූපයක් කියන දැක්ම නැහැ. නාම රූප ගැටේමයි අපි ඉන්නේ. ගැට ගැහුවේ නැත්නම් රූප ගැන දැනගන්න නාම ටිකට බැරි වෙනවා. දැන් නාම වලින්නේ රූප ගැන කියන්නේ විඥාණයට. දැන් විඥාණයට තනියෙන් රූප ගැන දැනගන්න බෑ. හිතට රූප ගැන තනියෙන් දැනගන්න බෑ. හිතේ තියෙන චෛතසික ටිකන්නේ රූප ගැන කියන්නේ මේකේ මේ වගේ වේදනාවක් තියෙනවා, මේක හොඳද නරකද, මේකේ ගති ටික ඔක්කොම කියන්නේ නාම ධර්ම වලින්. ඒකට තමයි චෛතසික කියන්නේ. හරි. දැන් ওই නාම රූප ගැට ගැහුවේ නැත්තම් රූප ලෝකේ නැති වෙනවා. ඇත්තත් ඒක තමයි. අපි මෝඩකමට ගැට ගහපු දැන් කාම ලෝකේ අපි මෝඩකමට හදලා තියෙන්නේ. මේ එළියේ තියෙන රූප ඇහෙන් දකින්න පුළුවන්, කණෙන් අහන්න පුළුවන්. ඒ කාම ලෝකේ මේ ආයතන හයට අත්දකින්න පුළුවන් දේවල් එළියේ තියෙනවා. ඒ කාම ලෝකයේ ස්වභාවය, කාම ලෝකයේ කෙලෙස්. සමාධිය කඩලා ධානය වඩලා ඔක තාවකාලිකව යටපත් කළොත් රූපාවචර මට්ටම. එතකොට කයෙන් ස්පර්ශ කරන්න පුළුවන් ඒවා නැහැ. නාසයෙන් ස්පර්ශ කරන්න පුළුවන් ඒවා නැහැ. දිවෙන් ස්පර්ශ කරන්න පුළුවන් ඒවා නැහැ. මුත කියන එක නැති වෙනවා. විත්තසුත විඤ්ඤාත විතරයි. රූපාවචර. අරූපාවචර වුණොත් එහෙම විත්තසුත දෙක හදන කෙලෙසුත් යටපත් වුණා. විඤ්ඤාත විතරයි. තාම හැබැයි අරූප භූමියට අහු වෙලා, ලෝකෙට අහු වෙලා. විද්‍යාව පහළ වෙලා නැහැ. තාම අවිද්‍යාවේ. ඒත් ලෝකෙමයි. අරූපාවචර ගියාට ලෝකෙමයි. ලෝකෙත් තියෙනවා, ආත්ම දෘෂ්ටියක් තියෙනවා. සක්කාය දිට්ඨියක් තියෙනවා. තියෙනවා. දැන් සක්කාය දිට්ඨිය කඩනවා කියන්නේ තුන් ලෝකෙම්ම ඉතර වෙන නුවණක්. තුන් භූමියම මම පිහිටන්නේ මුලාවකින් කියන නුවණ පේනවා. මම කියලා එකක් පැනෙවුවා නම් ඕක මුලාවකින්මයි කියන එක පේනවා. ඒතර වර්තමානයේ මම පැනවෙන්නෙත් නැහැ, අතීතේ මම හිටියද කියලා ප්‍රශ්නයක් එන්නෙත් නැහැ, අනාගතේ මම ඉඳීද කොහේ යයිද ප්‍රශ්න එන්නෙත් නැහැ. මොකද ඔක්කොම ඉන්නේ මම හිටියොත්නේ. හරි, තුන් භූමියම හිත ඔය එළියේ තියෙන එකක්වත් දන්නේ නැහැ අපි මොනවද හිතනවද කියලා. තියෙනාන තුන් භූමියම හිතෙන් හදන්නේ ඒකයි. හිතෙන් පුළුවන් තුන් භූමියෙන් මෙතර වෙන්නේ. රහත් වෙන්න පුළුවන් ඒකනේ. ඔය බාහිරයේ තිබුණා නම් එහෙම බෑනේ. ඒක හිතෙන් හදන එකක් කින්දම තමයි නිදහස් වෙන්න පුළුවන්. ඔව්. ඔව්. ඒක ටිකක් කතා කරන්න ඕනේ ඒවා. කාමරාගපටිග ඉතුරු වෙන හැටි. දැන් අපි ඉස්සෙල්ලා සක්කාය දිට්ඨිය හොඳට තේරුම් ගත්තොත් තමයි එතනින් එහාට කතා කරන ඒවා තේරෙන්නේ. නැත්තම් ඔය ආයෙ අහනවා සක්කාය දිට්ඨියෙන්ම ප්‍රශ්න දානවා අරකට. ඒ මේ ලෝකෙට ආйти ප්‍රශ්න ටික අතෙන්ට දැම්මහම ඔක්කොම පැටලෙනවා. මේ කෙලස් තුනී වෙන්න තමයි ඒව අවබෝධ වෙන්නේ. ඒකයි මේ සෝවන් උන කෙනාට තමයි සකෘදාගාමි වෙන්න පුළුවන්. එකපාරට අනින්න ගියොත් ඔක්කොම වැටෙනවා. ඒ හින්දා මේ දැන් රූප දැන් අපේ කාම ලෝකෙට අහු වෙන මට්ටමේ ටිකෙන් තමයි අපි මේක හොයා ගන්න ඕන. දැන් අපිට රූපවල කෙලස් කැඩිලා නැත්තම් කාම රූපය ඇසුරු වෙනවා නම් අපි උත්තර හොයන්නේ රූපවලින්. ඒකට උත්තරේ නැහැ. ලෝකෙට ඇති උත්තරයක් එන්නේ. අපේ ලෝක උත්තර දැක්කම උත්තරේ නෝ අඩුයි. එතකොට ඒක කැමැතිනම් හොයලා බලන්න පුළුවන්. ටිකක් අමාරුයි. මොකද අපේ උත්තරවල මේ කෙලස් ටිකේ යෙදිලා නෙන්නේ. එහෙනම් ඒක තේරුම් ගන්න අමාරුයි. එහෙනම් දැනට තේරුම් ගන්න ඕන සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද කියන පැත්ත. හරි. ඒක අජත්ත බහිද්ද බෙදුනත් අනිවාර්යෙන් ඕක තියෙනවා. ඒක තේරුම් ගන්න ඕන. නේද? ඔය ඉතින් ඒක රජ්‍යත්ත බහිද්ද රූපයෙන් මිදෙනවා නේද? විඥානෙ තියෙනවා. විඥානෙනුත් චතරාකාර සක්කාය දිට්ඨියක් එනවා. විඥානේ මම. මාතුල විඥානේ, විඥානේ තුල මම. මම විඥාන වගේ. එතනත් සක්කාය දිට්ඨිය. ඒකයි මම එක තැනකින් එළියෙන් විතරක් කඩලා හරියන්නේ නැහැ. මේ පැත්තේ විඥානේ මේ පැත්තේ තියනවා කියන එකත්. ඔව්. දරන්ත දෙක දකින්නත් ඕන. අජත්ත බහිද්ද දකින්නත් ඕන. මැද තවරෙන්නත් බෑ කියන එක එන්නේ එතෙන්දි. මැජේ මන්තාන ලිප්පති. විඥානේ අල්ල ගන්නත් බෑ. හරි. හැබැයි මෙහෙමයි. දැන් ඕක එකින් එක බලන්න. ඉතින් බහිද්ද එක ඉස්සෙල්ලා හොඳට පිරිසිඳ දැකලා එතකොට බහිද්දේ මෝඩකමට හදනවා කියන එක තේයි. වතුරේ බල්ල හදනවා කියන්නේ. බහිද්ද හැදුවේ නැත්නම් අජ්‍යත්වයක් ගැන කතා කරන්න පුළුවන්ද? බහිද්දයක් නැත්නම් අජ්‍යත්වයක් පැන වෙන්නේ නැහැ. නේද? එළිය රූප නැත්නම් ඇහැක් ඕන වෙයිද? නෑ, දකින්න දෙයක් නැත්නම් ඇහැකට තේරුමක් නැහැ. බාහිර ලෝකයක් පැනෙවෙ නැත්නම් අජ්‍යත් ආයතන පිළිතන්නේ. රජ්ජත්ත බහිද්ද දෙක අන්ත දෙක හොඳට අඳුරගත්තාම අවිද්‍යාවෙන් පනවන ඒවනේ ඔය කියලා. අන්ත දෙක වෙන් වෙන්නේ නැහැ කියන්නේ ලොකු දෙයක්. හැබැයි විඥානිත කරන්න වැඩක් නැති වෙනවා ඊළඟට. විඥානි වැඩේම දෙපැත්තක් වෙන්න මේකනේ. ඇහැ රූපේ තියනවා කියලා කියන එකනේ චක්කු විඥානේ වැඩි. රජ්ජත්ත බහිද්ද පිරිසිඳ දකින්නකොට වෙන්නේ ඇහැ රූපේ නැත්තම් ඉතින් විඥාන එක හට ගන්න බැරි වෙනවා. ඒක විඥානේ පැටිච්ච සම්උප්පන්නයි කියන්නේ. ඇහැ ඇතිකල්ලි රූප ඇතිකල්ලි විඥානයක් පැනවෙන්නේ. ඒකයි මේ ඇහැ රූපේ පිරිසිඳ දකින්න විඥානේ යොහි තිබුණාවේ. අර ඇහැ රූපේ පැනෙන්නේ නැත්තම් විඥානෙට පිහිටන්න බැරි වෙනවා. අර විඥාන ටිටි කියන එක විඥානෙට පිහිටන්න තනන් නැති වෙනවා. දැන් රූපේ තමයි විඥානේ පිහිටන්නේ. එහෙනම් පිළිකන්න තනක් නැති වෙනවා. අනිදස්සන ස්වභාවයේ නුවණට පේනවා. මේවා මෝඩකමට පනෝක පනවන තා කල්නේ විඥානෙට ඔය දැర్శණය කරන්න පුළුවන්. හරි. තාම ඒ කියන්නේ එහෙම දැర్శණය කරන එක නවතිනවා නෙවෙයි. මුලා වුණාට නුවණින් පේනවා මේ මෝඩකම තියනකන් ඔය පනවනවා. හැබැයි අවිද්‍යාව දුරු කළ මනසට ඕක වෙන්න බෑනේ කියලා පැත්තකින් සම්මාදිට්ඨියෙන් ඒක පෙන්නවා. එඳයි Nirodhe ඥානය උදව් වෙනවා සම්මාදිට්ඨියට. Nirodhe ඥානය කියන්නේ Nirodhe Nirodha උනා නෙවෙයි, රහත් උනා නෙවෙයි. හැබැයි Nirodhe ගැන ඥානයක්. Nirodhe මේ වගේ දෙයක් නේ. එතකොට දුක්ඛ ඥානං, සමුදය ඥානං, Nirodhe ඥානං. ආවොත් තමයි සම්මාදිට්ඨිය. සත්‍ය ඥානයි. තව තියෙන කෘත්‍යයි කෘතයි වෙන්න තව මාර්ගය වඩන්න තියෙන. හැබැයි මාර්ගේ පටන් ගන්න පුළුවන් වෙන්නේ Nirodhe මොන වගේ ස්වභාවයක්ද? ඒක ඇති වෙලා නැති වෙන එකක් නෙමෙයි. මේ ඇති කල්ලි මේ වේ. මේ නැත්තම් මේ වෙන්න බෑ කියන නුවණ එන්න ඕන. අවිද්‍යාව තියෙනකන් ඕවා තියෙනවා. අවිද්‍යාව නැත්තම් ඕවා පිටින්න බෑ. හැබැයි අවිද්‍යාව නැති වුණා නෙවෙයි. අපි පිහිටියට අපි දන්නවා අපේ මෝඩකමටයි ඕක අනෝලා. ඔව්. තාම කෙලස් බලවත් හින්දා ඉතින් කරන්න දෙයක් නැහැ. නේද? ලෝකෙට අහුවෙනවා. හැබැයි අපිට පුළුවන් ලෝකෙට අහුවෙනකොට අනිත් පැත්තට පෙන්නලා දෙන්න. මෝඩකම හින්දා ඔවා පැනෙව්වා. මෝඩකම නැත්තම් රහතන් වහන්සේට ඔහොම පැනවෙන්නේ නැහැ නේ. කියන Nirodhe ඥානයි. දෙත ඇති වෙලා නැති වුණ එකක් නෙමෙයි බලන්නේ. ඇති උනේ මෝඩකමට. මෝඩකම නැත්තම් හට ගන්නෑ උපදින්නේ. ඒක නැවත නූපදින ගතියක් නේ. නූපදී ඉපදීම දුරු කිරීමක් නේ රහත් වෙනවා කියන්නේ. අවිද්‍යාව දුරු කරනවා කියන්නේ. කීනා ජාති. ඉපදීමයි නවත්තන්නේ. මොනවා ඉපදීමද? කන්දානම් පාතු බව ස්කන්ධයන්ගේ පහළ වීම නවත්තන්නේ. ආයතනානම් ප්‍රතිලාභ ආයතන ලැබෙන එකයි නවත්තන්නේ. නේද? ස්කන්ධ පහළ වෙන්නේ කොයි වෙලාවේද? ආයතන පරිහරණය කරන හැම මොහොතේම ස්කන්ධ පහළ වෙනවා. එළිය රූප පනවනකට ස්කන්ධ පහළ වෙනවා. අවසානයේ නේ සතන් ගැනීම නම් ඕක. ඒක පෙන්නලා දෙනකොට මාර්ගය වැඩෙනවා ඊළඟට. සම්මාදිට්ඨිය ඉස්සෙල්ලා එනවා. සම්මාදිට්ඨිය තුලින් ඔක නැවත නැවත භාවිතා බහුලී කතා. ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන්නේ. ඒ අනිච්ච සංඥාව තේරුම් ගත්තට පස්සේ අනිච්ච සංඥාව වඩන්න. පංච උපාදානස්කන්ධය අනිච්ච සංඥාව වඩන්න. අපි වඩන්නේ ලෝකෙට අයිති ඇති වෙන නැති වෙන එක. බුදුහාමුදුරුවෝ පෙන්නන ඉති රූපං ඉති රූපස් සමදය ඉති රූපස් සත්තංගම. ඒකට අනිච්ච සංඥාව කියනවා. රූපේ මොකද්ද? සමුදේ මොකද්ද? Nirodhe මොකද්ද කියලා පෙන්නන්න කියන්නේ. අපි ඉතින් තියෙන රූපේ විතරක් අල්ලගෙන ඕක ඇති වෙනව නැති වෙනවා. ඒ සමුදයක් දන්නේවත් නැහැ. බලන්න. පටිච්චසමුප්පාදයක් තියා ඵලය විතරක් දැක්කහම පටිච්චසමුප්පාදයක් කොහෙ දකින්නද? සමුදේ නැතුව. නේද? සමුදේ අඳුරගන්න කියලා හැම තිස්සෙම කියන්නේ. හටගත්තේ කොහොමද කියලා බලන්න. තියෙන දේ තියලා නැති වෙනවා කියන එකේ සමුදේ තියෙන්නේ නැහැ. ඒ කියන්නේ වතුරේ ඉන්න බල්ලා ඇති වුණා නැති වුණා. බල්ලා ඇති වුණා නැති වුණා. බාහිරෙන් හොයන්නේ. මෙහෙම වඩකමට එහෙ පැනෙව්වා කියන එක බලන්නේ නැහැ. ආයතන මූලාව. ඔව්. ඔව්. ඉතින් මම අර ආදි වචන ප්‍රතිගෝක කතා කරලා වැඩක් නැහැ. අපි මුලා වෙන හැටි තේරුම් ගන්න ඕන නේද? දෛනික ජීවිතේ පොඩි වැඩ යෝග මහ ගැඹුරුයි කියලා ඕක තේරෙන්නේ නැහැ. එහෙම නෙමෙයි. දැන් සද්ද ඇහෙනකොට හිතෙන් රූප හදන එක මතක් කරලා දෙන්න. හරි ලේසි වැඩක් මේ කරන්න තියෙන්නේ. ඔය ධර්මයේ ගැඹුරු වුණාට කරන්න තියෙන දේ හරි සරලයි. ඇහුනේ සද්දයන්නේ. සද්දේ රූප නැහැ. අල්ලන්න පුළුවන් ඒවා පාට නැහැ නේ සද්දේ. ඒව බවටපත් කළේ හිතෙන් හිතන්න ගිහින්. ඒක හිතෙන් හිතපු ටික හිත ඇතුලේ නිකක් එළියේ තියෙන්න බෑනේ. ඒක සරල නැද්ද? ඔකනායි ප්‍රායෝගිකව කරන්න තියෙනවා. ඒ ඔය කියපු ඒවා එකක්වත් තෝන්නේ. ආයතන වැඩ කරනකොට මුලා වෙන හැටි දෙන්න. සද්දයක් ඇහිලා හිතෙන් රූප හැදුවනේ ඔය කලේ. ඒ ටික ඉදිරියේ තියෙද්දී අපේ මෝඩකමටනේ. බල්ලගේ මානසිකත්වයට. ඕක වන්නේ කයෝක කරන්න නැතිකම තමයි අඩුපාඩුව. ඕක කරනකොට දැන් මේ කියන ඒවා නිකම්ම තේරෙනවා. මේ මෝඩකමට හදපු ලෝකයක් නේ. ගණ හිතෙන් හදපු එක හිත දැනගෙන. එතනතරයි භාගයක් විතර ඒකෙන් ලොකු කෙලස් ප්‍රමාණයක් කැඩෙනවා. බාහිරේ කැඩුනොත් අභ්‍යන්තරේ හරි ලේසියි කඩන්න. අභ්‍යන්තරේ විහිදන්නේ. අජ්ජත් බහිද්ද බෙදන්න බැරි වෙනවා බහිද්ද නැති වෙනකොට. ප්‍රායෝගික හරි සරලයි ආයතන දිහා බලන් ඉන්න. මොන ආයතන වලින්ද ඕක දැනගත්ත එච්චරයි හොවන්නේ තියෙන්නේ. මොන අවස්ථාවට දැම්මත් මේ ආයතන 6 විතරයි තියෙන්නේ. විඥාණයෙන් කරන මායාව මුලාව. මොනවා දැනගත්තත් කොහොම දැනගත්තත් මෙතෙන්ට එන්නම එනවා. ආයතන 6ට එන්නම එනවා. ඒ තමන් දක්ෂ වුණත් මොනවා හරි දැනගත්තාම මොන ආයතන වලින්ද ඔක දැනගත්තේ? එච්චරයි කරන්න තියෙන්නේ. මොකද ඉතුරු ටික නොවන තියනවනේ. ඒ ආයතනෙට මොකද්ද කරන්න පුළුවන්? ඒක වෙනම ආයතන 6 වෙනම දැනගත්තට පස්සේ ඇහැට පුළුවන් වර්ණ සංඥාවක් උපද්දලා දෙන්න විතරයි. කනට පුළුවන් ශබ්ද සංඥාවක් උපද්දලා දෙන්න විතරයි. එළිය දෙයක් කරන් දෙන්න බෑ කියන නොවන එන්න ඕන හැබැයි. මෙයා උපද්දන දේ තමයි මේ හිත දකින්නේ. ආයතනේ උපද්දන දේ දැන් සංඥාව උපද්දන්නේ ආයතනේ. රූප සංඥාව උපද්දන්නේ ඇහෙන්. ශබ්ද සංඥාව උපද්දන්නේ කනෙන්. එළියෙන් අරන් දෙනව නෙවෙයි. ඒ කියන්නේ අපි දැන් චිත්‍රපටිය දිහා තමයි බලන් ඉන්නේ. ස්ක්‍රීන් එක දිහා. ස්ක්‍රීන් එක දිහා හෝල් එක ඇතුලේ වාඩිලා බලා ඉඳන් ඕක එළියේ තියනවා කියන්න ගියොත් වරදිනවා. නේද? අපිට නුවණ පිහිටන්න තියෙන්නේ ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්න. ස්ක්‍රීන් එක කියන්නේ ආයතනෙ උපද්දන සංඥාව. ඒක බාහිරයට දැම්මොත් පෙරදුනා ලෝකෙට අහුවෙනවා. ඒ සද්දය ඇහෙනවා කියනකොට එළියට දාගන්න ලෝකෙට අහුවෙලා. කන උපද්දපු සද්ද සංඥාව තමයි ඔය ඇහුවේ. උපද්දන උපද්දලයි පරිහරණය කරන්නේ. ඒ මනසෙන් දැනගන්නෙත් කන එතන මේ මොහොතේ උපද්දපු දෙයක්. බාහිරයක් කතාවක් නෙවෙයි. ෆිල්ම් හෝල් එක ඇතුලේ මයි චිත්‍රපටි ශාලාවේ ඇතුලේ මයි ඉන්නේ එළියට ගිහින් නැහැ. ඈ උපද්දක හින්දා දැක්කා. ඒ උපද්දලා බලනවා. දැන් කණ්ණාඩියේ ඉස්සරහට ගින් ප්‍රතිබිම්බේ උපද්දලානේ බලන්නේ. කණ්ණාඩියෙන් අයින් වෙනකොට ප්‍රතිබිම්බේ නැහැ නේ කණ්ණාඩියේ තුල. උපද්දලා බලනවා. උපද්දලා බලනවා. කණ්ණාඩියෙන් මූණ බලනවා වගේ වැඩක් කරනවා. ඒ මොහොතට උපද්දලා බලනවා. හේ කන්නාඩිය ළඟට යන්න කලින් නූණක් නැහනේ කන්නාඩිය. උපද්දලමයි කරන්නේ. අපි ඇහෙන් දකිනවා කියලා ඕකමයි කරන්නේ. උපද්දල බලනවා, උපද්දල බලනවා. අපේ මෝඩකමට හිතන්නේ නැහැ නෑ එළියේ තියෙන දෙයමයි මේ දකින්නේ. මේ මෝඩකම කැඩෙන්න ඕන. එළියේ තියෙන දෙය නෙමෙයි දකින්නේ. මේ මෝඩකමට නුවණින් හරි කමන්නේ නුවණක් අරගමට උපද්දපු දේ බලනවා කියලා හිතන්න. කන්නාඩිය ප්‍රතිබිම්බයක්මයි. දැන් විඥානය කියන්නේ කන්නාඩිය නම් විඥානය වැටෙනවා ප්‍රතිබිම්බ. ඒක තමයි නාම රූප කියන්නේ. විඥානය කියන කණ්ණාඩියේ වැටෙන ප්‍රතිබිම්බ. දැන් ওই දෙක වෙන් කරන්න බෑනේ, කණ්ණාඩියෙන් ප්‍රතිබිම්බය අරන් එළියෙන් තියන්න බෑනේ. අපේ මෝඩකමට අපි ඕක වෙන් කරනවා, දෙපැත්තකට බෙදනවා. දෙපැත්තකට බෙදන්න බෑ මේක. විඥානේ පිළිබිබුවක්, විඥානේ පිළිබිබුවක්. ඕකත් විඥානේ පිළිබිබුවක් කියලා දකින්න. ඕන ආයතනයකට ඕකත් විඥානේ පිළිබිබුවක්. විඥානේ පිළිබිබුව ගලෝලා එළියෙන් තියන්න බෑනේ. නෑ, අපි ලෝකේ හදනවා කියන්නේ ඕක එළියේ තියෙනවා. දෙයක් බවට පත් කරනවා. රූපයක් නවනවා, හදනවා. නාමෙන් වෙන් කරලා රූපයක් පනවනවා. නාමික රූපේ නමට පේන රූපයක් විතරයි. රූපය වගේ පේනවා විතරයි. නාම මාත්‍ර රූපයක්. ඒක ඇත්ත රූපයක් කරන එක තමයි මෝඩකම. ඔය ඒක හදන්න එක එක දේවල් ඉතින් තියනවා උදව් කරගන්න. කලින් අසුරු කරපුවා පෙර මෝඩකමට තියනවා කියලා බාරගත්තු ටික උදව් කරනවා. පෙර අසුර. ඒක නැති කරන්න යන්න එපා. ඒක කරන්නත් බැ. අතීතයට යන්න වෙනවා නේ. ඒක නැති කරන්නේ මේ මොහොතේ. බුදුහාමුදුරුවෝ වෙන්නන්නේ මේ මොහොතේ විදර්ශනය කරන්න. තත්ත්වගත විපස්සුති. මේ මොහොතේ ඇත්ත දැක්කොත් අතීතේ කොච්චර රැවටිලා තිබුණත් ඒවයි බලපෑමක් නැහැ. ඒ මේ මොහොතේ පොඩ්ඩක් හරි අවිද්‍යාව යෙදුණත් අර ඔක්කොම ගලාගෙන එනවා. ඒවයි ඕගය සැඩපහර. මේ මොහොතේ අවිද්‍යාව යෙදුණ නැත්නම් ඕන තරම් සැඩපහර ආපු දෙන් අපි අහුවෙන්නේ නැහැ. මොකට අහුවෙන්නේ නැහැ. ඒකයි මේ මොහොතේ විදර්ශනය කරන්නේ. මේ මොහොතේ අවිද්‍යාවට අහුුන්නේ නැත්නම් පරණ පව් ඔක්කොම ඉවරයි. පරණ පින් ටිකක් ඉවරයි හැබැයි. කර්ම ටික ඔක්කොම ඉවරයි මේ මොහොතේ ඇත්ත දැක්කොත්. පින් ටික අපරාධයක තමයි අපිට ඕක කරන්න බැරි. පව් ටික නම් ගියාට කරන්නේ පින් ටිකක් ගියොත් නේද? දැන් එතනින් අපි අවසන් කරමු අය. අපි නම් හිතන්නේ. ඒක මේවා ගැඹුරු නාට ගැඹුරුත් නෑ ඉතින්. අපි නොදන්න හින්දා ගැඹුරුයි නිසා. ඔය පැත්තෙන් හිතලා නැති හින්දා ගැඹුරුයි මිසක් වෙන ගැඹුරක් නෑ මේකේ. මේක පොඩ්ඩක් ආයෙ ආයෙ අහනකොට දකින්නකොට තමන් පුරුදු කරනකොට. ඒ භාවනාවේ යෙදීම අනිවාර්යයි. තර්කෙන් විතරක් නම් අල්ලන්න බෑ. අතක්කා විතරයි කියන්නේ ඒකයි. මොකද තර්ක කරන්න යන්නේ අපි ආයි ලෝකෙට අහු වෙනවා. ලෝකෙට අහු වුණ ගමන් ඕක පැටලෙනවා. ඒතර ලෝකෙන් එතර වෙන වැඩපිළිවෙලේ යෙදීම තුළ එන අවබෝධයක්. හරි. හැබැයි ටිකක් නුවණින් බලනකොට පොඩ්ඩක් නැගි යෙදීෙදි බලනකොට හන්දට පැහැදිලි වෙලා එනවා. ඔව්. ඔව්. ගැඹුරුයි සරලයි. ඒක තේරුම් ගන්නකොට තියෙන ලොකුම වැදගත්කම අපි අර මුලාවෙන් හිතාගෙන හිටියේවා මේ දුරු වෙනවා. මෙච්චර කල් මේව මාර්ගඵල කියලා හිතාගෙන හිටියනම් ඕක දහමට අයිති දෙයක්ද? මේ නිකන් මේ නොදන්න කමට කියපු ලෝකයට අයිති කතාවක්ද කියන එක තේින්න ගන්න. ලෝකෙන් ඈතර වෙන දර්ශනේවත් නැතුව සමහර විට රෝවන් වෙලා කියලා හිතන්නේ. ඒක එතනින් එහා මාර්ගඵල ගැන කතා කරන්න ඕනේ නෑ. අද කාලේ අහන්න ලැබෙන අය ඉතින් මේ නෑ නේද? දකින්නකොට හරි ලේසි. වචන පාඩම් කරන්න යන්න ඕනත් නෑ. මුලාව මෙන්කේ ආයතන මුලාව පෙන්නලා දෙන්න. ඔය මුළු අභිධර්මෙම ඔතන තියෙනවා. අභිධර්මෙ නදන්න කෙනාට මේක ලේසි. මොකද කෝ අරවට ගැට ගන්න යන්නේ නෑනේ. කරලා අවබෝධයනකොට මේ වචන කියනකොට මා මේ කියන්නේ මේකනේ කියලා කියන්න පුළුවන්. ඒක ඉගෙන ගන්න එපා කියනා නෙමෙයි. කැමති නම් ඉගෙන ගන්න. ඒක කොච්චර ඉගෙන ගත්තත් ඒ ඉගෙන ගන්නෙත් මේක දකින්න කියන එක අමතක කරන්න එපා. සංකතේ ඉඳන් අසංකතේ තේරුම් ගන්න. සංකත ධර්මවල පටිච්ච සමුප්පන්න බව දකින්න. එතකොට අවිද්‍යාව ප්‍රත්‍යයෙන්මයි ඕව සකස් වුනේ කියලා දකින්න. ඔය සකස් කිරීමමයි දුක. ඒක හැම මොහොතෙම අපි ලෝකෙට අහු වෙන එක දුක. ලෝකේ සකස් කරන එක දුක. හොඳයි. එහෙනම් දැන් සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුල අපි හොඳ සීලයක් රැකුණා, සමාධියක් වැඩුණා, ප්‍රඥාව වැඩුණා, සීල සමාධි ප්‍රඥා වැඩෙන මහානිසංස කුසල් සම්භාරයක් රැස්ුණා මේ කාලය තුල. පින් ගොඩාක් රැස් කළා. පින් රැස් කරපු උදාය අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමත් ආරක්ෂා කරන සේක්වායම් කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් අපල උපද්‍රව ලෙඩ දුකක් සොරසතුරු උපද්‍රවයක් ආදී කිසියම්ම කරදරයක් වෙන්න තියනන ඒ සමගින් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තාච බුම්මත්තා දේවානාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තාච බුම්මත්තා දේවානාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසත්තාච බුම්මත්තා දේවානාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. යම්කිසි නලගිය ඥාති කෙනෙක් පින් බලාපොරොත්තු ඉන්නා නම් නරක තැනක ඉපදිලා මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රස කරගත්තු පින්වල බලයෙන් අපිට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. හොඳම ප්‍රාර්ථනාව වෙන්න ඕන යම්කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් යාව නිබ්බාන පත්තිය. අපේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ පාමා මේ බාල සමාගම. ධර්ම මාර්ගයේ පෙන්නල දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. සතන් සමාගමෝ හොතු. ඉනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තිය. ඉනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තිය. ඉනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තිය. මේ අපේ අවිද්‍යාව හින්දා ඇත්තටියට නොපෙනෙන හින්දම කරන දේවල්, හිතන දේවල්, සේරම කියන දේවල් සබ්බේ සංඛාරා. ඒයි ස්වභාවය තමයි අනිත්‍යයි අපෝධකටපත් කරන. සබ්බේ සංඛාරා අනිච්චාති දුක්ඛාති. ඒ වගේම මේ හිතට අරමුණ ධම්ම. සබ්බේ ධම්මා සේරම අනාත්මයි. ඒවයි මම කියලා ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තාති බවව ප්‍රඥාවට තේින්න යදා පඤ්ඤාය පස්සති. එතකොට තමයි මේ මුලාවෙන් ඇති කරගත්තු දුක කලකිරිලා අතාරින්න. එතන ඉබ්බින්දති දුක්ඛේ. ඒක තමයි නිවනට මාර්ගයේ සමග්ග සුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සද්ද සද්ද සන්තුලං සරණයි. අර ධමන යන්න කවුරු හරි ඉන්නා නම් ඒකේ